ඒක සසන ආසාදනයක් ඒ ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් නමුත් ඒ දියවිය යුතු ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් නෙමෙයි ඒ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාවක් පමණයි ඒ සාමාන්‍ය වෛරස් උනක් හැටියට තමයි පටන් ගන්නේ ගර්භණී මවරුන්ට වගේම වයස්ගත වූවන්ට වෙනත් රෝග තත්ත්වයන් දියන අයට නිසි දරුවන්ට විස බීජයක් ගියාම සසන ආසාදනය නැත්නම් සසන ආසාදනය ඇති කරන වෛරසයක් ඇතුළු වුණාම තත්ත්වය තරමක් දුරට අමාරු වෙන්න පුළුවන් ඉතින් කොහොම වුණත් මේ වන විට අපි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඒ සඳහා සුළු විමර්ශන සිදු කරලා තියෙනවා හම්බන්තොට ලෝහරේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමක් සිදු වෙනවා